नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सद्धम् शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार कारवेवा तुनुरुवनत शरण शरणयामि साधु साधु साधु पिंगवत्नि अद ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ කුද්දක නිකායට ආйти කුද්දක පාඨ වලට ආйти දේශනාවක් මේ දේශනාවේ නම නිදි කණ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ දවස සදහමත් පින්වතේ දානයක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දානයක් පූජා කරමින් සිටියා. ඒ වෙලාවේ කුසල් රජුරුවන්ගෙන් පණිවිඩයක් ආවා මේ දම් පූජා කරමින් ඉන්න කෙනාට එන්න කියලා මාලිගාවේ වැඩකට. එතකොට මේ කෙනා කියනවා පොඩ්ඩක් ඉන්න මම මේ නිදානයක් තැන්පත් කරමින් ඉන්නවා. දානි දීමේ මොකක් හරි සැලකුවේ නිදානයක් තැන්පත් කරමින් ඉන්නවා කිව්වා. ඊට පස්සේ නිධානය කියන වචනේ මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ. මේක තියෙනවා මේ මිනිස්සු නිධාන තැන්පත් කරනවා. නිධාන කිව්වේ මේක විස්තර කරනවා නිදින් නිදේති පුරිසෝ. මනුෂ්‍යයා නිදින් කිව්වේ නිධානය. නිධානය ලිදං ගත කරනවා ගම්භීරේ ඕදකාන්තිකේ. ඒ කියන්නේ වතුර හම්බ වෙනකම්ම පොළොව යටට හාරලා වතුර කිට්ටුවට, ඒ කියන්නේ ගොඩක් ජඹුරට පොළොව හාරලා මිනිස්සු තමන්නේ වස්තුව තැම්පත් කරනවා. ඒ කාලේ ඇයි ඒක තැම්පත් කරන්නේ? අත්ථේ කිච්චේ සමුප්පන්නේ අත්ථාය මේ භවිස්සති. මට හදිසියක් වෙච්ච වෙලාවට, මට ප්‍රයෝජනයක් ඇති වෙච්ච වෙලාවට මට ගන්න තියෙන්නේ මෙච්චරයි කියලා මිනිස්සු මේ නිධාන තැන්පත් කරනවා. මිනිස්සුන්ට ධනය අවශ්‍ය වෙන වෙලාවල් එනවා. දැන් මේකේ තියෙනවා රාජතෝව දුරුත්තස්ස. ඒ කියන්නේ කේලම් කියලා රජුරුවන්ගේ බිඳෝලා උන රජුරුව දඬනෙට නියම කරනවා. එතකොට මෙයාගේ වස්තු වීරං කරනවා මේකෙන් ගැලවෙන්න. ඒ වගේ වෙලාවට මේ නිධානේ ප්‍රයෝජනයි. චෝරතෝ පීලි තස්සවා. සොරු අල්ලගෙන මෙයාට ගහනවා, හිරිහැර කරනවා, ධනෙ තියෙනවනම් දෙන්න කියලා. එතකොට මේ හොරුන්ෙන් බේරෙන්න මෙයාට මේ හංගාපු දේවල් පිහිට වෙනවා. ඉනස්සවා පමොක්ඛාය. එක්ක සමහර විට නායකාරයෝ ඇවිල්ලා මෙයාට කියනවා දැන් ඉතින් මේ නාය ගත්ත නාය කොහොම හරි ගෙවන්න කියලා. එතකොට මෙයාට මේ හංගපු දේ තමයි ගෙවන්න වෙන්නේ. දුබ්බික්ඛේ ආපදාසුවා. ආහාර පාන නැති දුර්භික්ෂ කාලේනෝ. ඒ කාලවල බඩු ගණන්. එතකොට මොකද වෙන්නේ? අර හංගපු දේ තමයි මෙයාට වේදම් කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ දේවල් වලට ප්‍රයෝජනෙ ගන්න මනුස්සයන් නිදන් තැම්පත් කරනවා. දැන් මේ නිදන් තැම්පත් කළා, දැන් බලන්න කාටවත් ප්‍රයෝජනෙ නැති එකක් නිදානේ තැම්පත් කළා. ධනනන්ද කියලා රජ කෙනෙක් හිටියා, පාටලි පුත්‍රේ. මෙයා මොකද කළේ? මෙයා නිධානය තැම්පත් කළා. කොහොමද තැම්පත් කළේ? ගංගානම් ගඟ වෙන පැත්තකට හැරෙව්වා. වෙල්ලා පැඳලා හරුල ඒ ගඟේ ගල් තලාවක් හැරුවා. හරලා අර වස්තු ඔක්කෝම අර වල ඇතුලේ දාලා ගල් තලාව වැහුවා. වහලා ඒක පෑස්සුවා විහිද් දාලා. ඊට පස්සේ ආයි ගඟ ඒක උඩින් යන්න ඇරියා. ඔන්න නිදන් කරපු හැටි. එතකොට කාටවත්ම ප්‍රෝජනයක් නැහැ. තාව සුනිහිතෝ සන්තෝ මේ වගේ මහා පරිස්සමින් ගම්භීරී යෝධ කන්තිකේ මේ ජඹූරට හාරලා මේක ධනෙ තැම්පත් කළාට න සබ්බෝ සබ්බදායව තස්සන්න උපකප්පති හැම දවසෙම හැම කාලෙම මේකින් හරි විදියට ප්‍රයෝජනෙ ගන්න ලැබෙන්නේ නැහැ. නිදින්වා ඨානා ඡවති නිධානෙ තැම්පත් කරපදෙනින් ඒක යනවා කියනවා. ඒක තියපු තැනින් සමහර විට ඒක යනවා වෙන තැනකට. සඤ්ඤාචස්ස විමුහිති. ඒ කියන්නේ එයාට නිධානි තිබ්බ තැන අමතක වෙනවා. මේ මෙතනයි වැල්ලුවේ කියලා එයාට හොයාගන්න ඇයි කාලයක් ගිහිලා නෝ හංගගෙන රහසින් කරන්නේ ඔවා. ඒතකොට මේ කාලයක් ගියාට පස්සේ මෙයාට මතක් වෙලා තැන හොයාගෙන යනවා. මතක නැහැ. එතකොට එහෙමත් මෙයාට ඒක අහිමි වෙලා යනවා. නාගා චපනාමින්ති නාගයෝ අරගෙන යනවා. අපි දන්නේ නැති කාරණාන්නේ පොළොවට තියෙන වස්තුව නාගයෝ අරගෙන යනවා එහාට මෙහාට. යක්කා චාපි හරන්තිනම් අමනුෂ්‍යයොත් යක්ෂයොත් පොළොවට තියෙන වස්තුව එහාට මෙහාට අරගෙන යනවා. ඊළඟට එක්කෝ දැන් මේක ආරංචි වෙනවා. අප්පියා චාපි ජායාදා. එයාගේ උරුමක්කාරයෝ ඉන්නවා තමන් කැමති නැති. උද්දරන්ති අපස්සතු. මෙයාට හොරෙන් නොපෙනෙන්න ගොඩ ගන්නවා. ඇයි අයිතිය තියෙන නිසා නොපෙනෙන්න ගොඩ ගන්නවා. ඊළඟට මේකේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බමේතං විනස්සති. යම් දවසක පින ඉවර වුණාද සබ්බමේතං විනස්සති සීලු දේ වෙනසියයි. එතකොට එහෙනම් මේකෙන් අපිට එකක් පැහැදිලි. මොකද්ද? පින මත තමයි මේවා තියෙන්නේ. දැන් මේ කියන නිධානේ මේවට කියන්නේ ස්ථාවර නිධාන කියලා. ඒ කියන්නේ මේ ස්ථාවර කරන්නේ දැන් ඔය අපි ස්ථාවර තැන්පත් කියලා දාන්නේ. ඒ වගේ මේ පොළව අස්සී තැන්පත් කරන දේ ස්ථාවර නිධාන හැටියටයි මේගොල්ලෝ මේව තැන්පත් කරන්නේ. ඊළඟට අපිට තියෙනවා නම් ඉඩ කඩන්, ගෙවල් දොරවල්, මේ ගහකොළ, මේ මොනවා හැටියටද අයිතිවන්නේ? ස්ථාවර නිධාන කියලා. ඊළඟට තව නිධානයක් තියෙනවා ජංගම නිධාන. ඇවිදින නිධාන. මොනවද? යාන වාහන, හරක වාහන. එතකොට ඒවා එළුව කුකුළු ඒවා මොන නිධානද? ඇවිදින නිධාන. ජංගම නිධාන. එතකොට තව නිධානයක් තියෙනවා අංග සම නිධාන. අංග සම කියන්නේ තමාගේ ශාරීරික අවයව වගේ. මොකද්ද? තමන්ගේ දැනුම. උගත්කම. ඊළඟට වැඩපලක් කිරීමේ හැකියාව. කළ පුරුද්ද. ඒක තියෙනකොට තමන්ට ඕන තැනක ගිහිල්ලා මුදල් උපයන්න බැරිද? එතකොට ඒ නිධානේ තමාත් එක්ක යනවා. අංග සම නිධාන. තමන්ගේ අවයව හා සමානයි තමන්ගේ ඥානය. එතකොට තව නිධානයක් තියෙනවා අනුගාමික නිධානය. අනුගාමික නිධාන කියන්නේ සෙවණැල්ලක් වගේ පසු පස එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අනුමත කළේ උන්වහන්සේ ආගිය කළේ මොන නිධානෙද? දැන් මේකේ තියෙනවා දැන් පින ඉවර වුණාම සියලු දේම අවසන් වෙලා යනවා. එහෙමනම් අපිට පේනවා මේ ලෝකයේ යම් සැප පහසුවක් යමක් කෙනෙක් අත්විඳිනවාද ඒක පිනින් තමයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ තමයි අපට පින් කිරීමට කියා දුන්නේ. මේ නිසා පින් කිරීම ගැන මේ දැන් මේ නිධාන වලින් දැන් සාමාන්‍ය කෙනෙකුට ස්ථාවර නිධාන ලැබෙන්න පුළුවන් නේ. ඉඩ කඩන්, ගෙවල් දොරවල්, වතු පිටි, කුඹුරු, මේ මොනවා නිධානද? ස්ථාවර නිධාන. ජංගම නිධානත් ලැබෙන්න පුළුවන් නේ. මොනවද? යාන වාහන, හරක වාහන ආදී. ඊළඟට අංග සමනිදානත් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔව් තමන්ගේ ඥානෙ දැනුම ඔව් ඒ හැකියාවල් මේවා අංග සමනිදාන. දැන් ওই ළමයි එහෙම පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ යවන්න ওই නිදානෙ දෙන්නනේ. නේ දෙමාපිය ඒ මොකද දෙමාපිය දන්නා මෙයාට මේ ඥානෙ ලබා දුන්නත් මෙයා තනීම හරි ජීවත් වෙයි. ඊළඟට අනුගාමික නිදානය කියන්නේ පස්සෙන් එනවා. පස්සෙන් එන අනුගාමික නිදානයේ නිධංගත වෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යස්ස දානේන සීලේන සංයමේන දමේනච නිදි සුනීහිතෝ හෝති ඉත්‍යා පුරිසස්සවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා හරියටම හරි විදිහට නිධානේ නිධංගත කරනවා නම් යා එක කරන්න ඕනේ එක්ක දානෙන්. දානෙ කියන්නේ ඔව් දන් දීමෙන් නිධංගත කරනවා නිධානේ. එහෙම නැත්නම් සිල්වත් වීමෙන් යා ඒ තමන්ගේ නිධානේ නිධංගත කරනවා. සංයමයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්ද්‍රිය සංවරයේ ඇතිවෙච්ච ගම චිත්ත සමාධිය ඇති වෙනවා. එතකොට සමාධිය වැඩි වීමෙන් තමන්ගේ නිධානය සකස් කර ගන්නවා. දමේනච දමණය වෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව වර්ධනය කරගෙන එක්ක තමන්ගේ නිධානේ නිදංගත කරනවා. මේ විදිහට මේ අනුගාමික නිධානයට උවමනා කරන දේවල් හරිගස්ස ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිදි සුනීතෝ හෝති. හරි විදිහට නිධානේ තැම්පත් කරගත්තා වෙනවා. නැත්තම් මේ මනුස්ස ජීවිතය ආවට පස්සේ බොහෝ දිනකට මේ වගේ හරිහමන් නිදානෙන් තැම්පත් කරගන්න ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. බොහෝ විට නිදාන මොකක්වත් නැහැ හිස් අතින් යන්නේ. දැන් බලන්න හිතලා මෙහෙම. දැන් අපි මේ සමාජයේ ඉන්නවනේ. දැන් මොන අපි ජීවත් වෙනවා නේ. මේ සමාජය තුල තියෙනවනේ අපි එක එක්කෙනාට පිළිගැනීමක්. මේ ඇදුණුකම් වතනේ තියෙන්නේ. එතකොට අපි පාස්පෝර්ට් එකක් හදාගෙන වෙන රටකට යනවා. අපි කවුරුත් අඳුරන්නේ නැත්නම් පිළිගැනීමක් තියෙනවද? නැහැ. එවලට පිටින්නේ මොකද්ද? අපේ භාෂාව දැනුමයි, තමන්ගේ දැනුමයි මුදලයි. ඒ වෙලාවට කවුරුත් නැහැ නෙවෙයිනේ. එතකොට මේ රටකින් රටකට, පළාතකින් පළාතට ගිය ගමන් මේ පහසුකම් නැති වෙනවා නම් මේ ඔක්කොම අතහැරලා පරලොව යද්දි කොහොම වෙනවද ඇද්දනේ? අපි ගත්තොත් දැන් ඔන්න මෙහි ඉඳලා යනවා කියන්නේ වැඩි දුරක් නෑ. චෙන්නයි වලට ගිහලා බැස්සා. කවුරුද ආවද කියලා කවුරුත් ඉන්නවද? කවුරුත් නෑ. සල්ලි තිබ්බොත් වාහනයක් අරගෙන ගියා. භාෂාව තිබුණොත් තුවමනා තැනට ගියා. නැත්තම් නෑ. නේද? එතකොට මේ පොඩ්ඩක් පැකින් දෙකින් අපිට උන් හිටි තැන නැති වෙන්න පුළුවන්. එහෙමනම් මේ தත්ත්වේ අපි මේ ඔක්කොම අතහැරලා මැරිච්ච ගමන් පින නැති වුණොත් එයාට උන්නිටි දැන් කොහෙත්ම ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ අපි ගොඩනගා ගන්න ඉන්න සමාජය තුළ විතරයි මේ හැම එකක්ම තියෙන්නේ. ඒ නිසා මේව ගැන අපිට ආඩම්බර වෙන්න කිසි දෙයක් නැහැ. දැන් අපි ගත්තොත් පිළිගැනීමක්, ප්‍රසිද්ධියක්, පහසුවක් ඔක්කොම තියෙන්නේ. දැන් අපි හොඳට අපි දන්නවා මේ මට මතකයි මම ගියේ පාරද කොහෙද එද්දි මේ අපි මිහින්ලංකා බුද්ධගයාව ඉඳලා එද්දි ඔන්න එක ෆ්ලයිට් එක ආවා බර්ණැසට. බර්ණැසදී හදිසි ලිඩෙක් මං හිතේ වන්දනවා ආපු අම්ම කෙනෙකුට වන්දනාව ය아가න්න බැරි වුණා. වන්දනාව යද්දි බර්ණැසදී අමාරු වුණා. දැන් එතකොට යම්මව ආපහු ලංකාවට එවන්න. දැන් යම්මව උතුම් රෝද පුටු දාගෙන උස්සගෙන යත්තන් අමාරුවෙන් ගෙනාවා. සීට් එක තිබ්බා. දැන් උස්සම ගන්න අමාරුයි. තේ අම්මට දැන් ඉතලෙදි කිව්වා මේ අම්මගේ පවුලේ දොස්තරු දෙන්නෙක් දරුවෝ ඉන්නවා කියලා. දැන් අහස උඩ මේ අම්මා ජීවිතයත් මරණයත් අතර සටන. එතකොට එතන හිටපු අර ගුවන් සේවිකාව පුදුම විදියට මහන්සි වෙලා පපුව අත ගන්නවා, ඊළඟට ඔක්සිජන් දෙනවා, ඔළු අත ගන්නවා, බේර ගන්න බලන ලොකු සටනක් මේ අම්මා ජීවිතයත් මරණයත් අතර කාත් කවුරුත් නැති ආකාශයේ. එක්කෙනුට එක්කෙනෙක් පිට වෙන්න විදිය නැති තැනක්. නමුත් එතන හොඳ වෙලාවට ඉතින් අර වගේ කට්ටිය හිටියා. ඊට පස්සේ යම් විදියකින් මම බැලුවා ඉතින් දැන් කවුරුත් නැහැ නේද? අයෝ නැහැ. දැන් ඔන්න දොස්තරවරු දරුවෝ හිටියා. දරුවෝ නැහැ. යාළුව මිත්‍රියු නෑ. දැන් කාත් කවුරු නන්නාඳුරන මේ ගුවන් සේවිකාවක් තමයි දැන් ළඟ ඉන්නේ. එතකොට ඌමනා වෙලාවට කාටවත් කියන්නත් බෑ. ඇයි දැන් මේක බිමට බස්සනකම් විසඳමුකුත් නෑ. එතකොට බලන්න මේ මිනිස්සුන් මොන දෙන විදිය. ඒ නිසා අපිට හිතන්න බෑ අපි කොයි විදියටද ජීවිතයට මොන දෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ ඒ අම්මා එවෙලේ බේරෙන්නේ නැති. ඉතින් මේ වගේ තමයි මේ තමන් සතු දේවල් තමන්ගෙන් අයින් වෙලා යන වෙලාව හොයන්න බෑ. ඒ නිසා මේ දැන් අපිට පේනවා සමහර අය මේ தත්ත්වය කල්පනා කරන්නේ නැතුව. අපි කියමු දැන් මේ ගෙදර සාමාන්‍ය පවුලක් ඉන්නවා. අල්ලපු ගෙදර සාමාන්‍ය පවුලක් ඉන්නවා. ආර පිරිස වීරියෙන් උත්සාහයෙන් දිනු වෙනවා. එක්ක දිනු වෙලා ඔන්න ගේ ලොකු කරනවා. ඔන්න වාහනයක් ගන්නවා. අල්ලපු ගෙදර මිනිස්සු මොකද කරන්නේ? කොඩි වින කරනවා. සද්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ බලාගෙන ඉන්න මොකද්ද? දැන් මේක වැඩ කරනවද? වාහනේ කැඩුනද? ලෙඩ්ඩුද? යසයි මුන්ට. මේ පුංචි දෙයක් අල්ලගෙන ඊරිසියාවෙන් විඳවනවා. තමන් දන්නේ තමන්ට මේවා අතහැරලා දාලා යන්න වෙච්ච දවසට යන්නේ කොහෙද කියලා. මම මෙහෙම කියන්නේ හරියට ඒවා තියෙන නිසා. එක්කෙනාට එක්කෙනා දෙවුරේනවට පොඩි දෙයක් තියෙන්නේ. දැන් මේ මනුස්ස ලෝකෙට ආපු අපිට ඉන්න තැන හදාගන්න ඕන නම් කවුරු හරි අපි ඒකෙදී සිතට සතුටක් ඇති වෙන්නේ නැත්තම් ඊළඟට පයින් යන කෙනෙක් සයිකලයක් ගන්නවා නම් ඒකට හිතට සතුටක් ඇති වෙන්නේ නැත්තම් අපිට සයිකල් යන එක්කෙනා වීල් එකක් ගන්නවා නම් ඒකට අපිට සතුටක් ඇති වෙන්නේ නැත්තම් වීල් එකක් ගත්ත එක්කෙනා පොඩි කාර් එකක් ගන්නවා නම් ඒකට අපේ හිතේ සතුටක් ඇති වෙන්නේ නැත්තම් මොන අවාසනාවන්තයෝ જાතියද අපි මේ මිනිස්සුගේ පුංචි දියුණුවක් බලලා සතුට වෙන්න කොච්චර අමාරුද ඊළඟට තව කෙනෙකුට පිළිගැනීමක් ඇති වුණොත් ඒ පිළිගැනීම නැති කරන්න කොච්චර මහන්සි ගන්නවද මං කියන්නේ මේ පිළිගැනීම කියන එක බොහොම තාවකාලික එකක් මේ ලැබීම් කියන ඒවා තාවකාලික දැන් බලන අර අම්මා ඉතින් හොඳට හොඳ ගෙදරක දරුවෝ ඇතුව සේවිකාවෝ ඇතුව හිටපු අම්මා කාත් කවුරු නැතුව අසරණ වෙලා දැන් ආකාශය තමයි පණ අදින මෙවුනේ කවුද ඉන්නේ එතකොට කවුරුත් නැහැ ඉතින් මෙහෙම වෙනවා දැන් සමහර අවස්ථාවල් වෙනවා මේ වන්දනාවේ අම්මලා යනවා ඔන්න එක්ක ලෙස්සල වැටෙනවා කාත් කවුරුත් නැහැ එක්ක හෙට ගියාට පස්සේ මේ වගේ නෙමෙයි එතකොට මෙහෙදී අම්මා බෙහෙත් බිව්වද අම්ම කෑම කෑවද අම්මට උණු වතුර ඕනේද මේවා අහන්න කවුරුත් ඉන්නවා දැන් වන්දනාවේ යනකට කවුරුත් ඉන්නවද එහෙම ඇයි ඒ පිරිස ඔක්කොම එකම තරඟයකට යන්න ඕනේ මලුත් උස්සා එතකොට මොකද වෙන්නේ සමහර විට අර අම්මට ඒ විදිහට කරගන්න බෑ එතකොට ඉක්මනින්ම සමහර විට යම්ම කේන්ති යනවා ඇයි කවුරුත් නැන්නේ උදව්වට ඉතින් මේ වගේ වෙලාවක ඕන වෙලාව කෙනෙකුට එන්න පුළුවන් ඒ වෙලාවට කවුරුත් ඉබඳ ලෝකයක් නිසා මේ තව කෙනෙකුට තැනක් ලැබෙනවට වල කපන ඒවා ඇත්තෙම මේ එතකොට මේ කවුද ඒක කරගන්නේ තමාටමයි ඒක කපාගන්නේ අනුන්ට නම් නෙවෙයි තව කෙනෙකුගේ දියුණුව වළක්වන ඒවා තව කෙනෙක් ඉස්සරහට යනව දැකලා ඒකට කුමන්ත්‍රණය කරන ඒවා ඒ කොහොම තමන්ටමයි කරගන්නේ තව කෙනෙක් යාන වාහන ගත්තාම ඒකට ඉරිසියාවි කරන දේවල් මේ ඔක්කොම කාටද කරගන්නේ තමාටමයි කරගන්නේ. ඇයි ඒ එකක්වත් ඒ තමන්ගේ නිදානේ හදාගන්න විදිය. ඉතින් ඒ නිසා මේ බොහොම පුංචි දෙයක් අපි මේ හිතාගෙන හිටියට විශාලෙට එහෙම එකක් නෑ මේකේ. බොහොම පුංචි එකක් තියෙනවා. අර පුංචි කියලා තේරෙන නම් අපි වැටලා ඉන්න ලිඳෙන් ගොඩ එන්න ඕනේ. ආවට පස්සේ තේරෙන ලෝකෙ කොච්චර විශාලද ලිඳ කොච්චර පුංචිද කියලා. නැත්තම් ලිඳේ වැටලා ඉන්නකම් පේන්නේ කොහොමද? මේක තමයි ලෝකෙ කියලා. මෙතනින් එළියට ගියම කවුරුත් නැහැ. කවුරුත් නැහැ. ඉතින් මේක තමයි ඇත්ත. ඉතින් එතකොට මේක දැන් රටකින් රටකට ගියාම කවුරුත් නැත්තම්, පළාතකින් පළාතකට ගියාම කවුරුත් නැත්තම්. අපි මේ ගෞරව සම්මාන බලාපොරොත්තු වෙන්නේ නිකන් මේ වටේ ඉන්න හතර පහ දෙනාගෙන්නේ. බොරුද යන්නේ. එතකොට ඒ නිසා මේකේ ඇත්ත මොකද්ද? තමා විසින් තමන්ගේ යහපත සලසා ගන්න ඕනේ දන් දීමෙන්. සිල් රැකීමෙන්. ඔව් සමාධිය දියුණු කර ගැනීමෙන් ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා චේති යම් හිත සංගීවා පුග්ගලේ අතිතිසුවා මාතරි පිතරි වාපි අතෝ ජෙට්ඨම් හි භාතරි චේති යම් හි චෛත්‍ය පූජාවල් පැවැත්වීමෙන්. චෛත්‍ය තුනක් තියෙනවා. මොනවාද? ශාරීරික, පාරිභෝගික, උද්දේශික. ශාරීරික චෛත්‍ය කිව්වේ ධාතුන් වහන්සේලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා, රත්තරණින් සෑයක් කළානේ. මේ සෑය කරද්දී ඒ සෑය හදපු බාසුන්නේ මොකද්ද කිව්වේ? ඔව්, මොනවට ඔච්චර උසට හදනවද කියලා ඇහුවා. ඕක පොඩි කළාම ඇති කිව්වා. උපනුපං ආත්මේ පුංචි බිදු හැඳින්ම ලැබුණා. ධර්මයේ පුරුදු කළා. බුදුගුණ කිව්වා. ඒ නිසා ලකුණ්ඨ බද්දිය රහතන් වහන්සේට අතිශයින්ම මිහිරි ස්වරයක් ලැබුණා. නමුත් පුංචි මිටි බලන්න බෙදන්නේ යමකින්ද ලැබෙන්නේ ඉමයි. මේ වගේ ඉතින් එතකොට මේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරන ස්ථානවලට දැන් ওই විභාන වස්තුල තියෙනවා. මේ මලක් පූජා කරලා ඒ ගැන සිත පහදවාගෙන ඉඳලා දිව්‍ය විමානවල ජීවත් වෙනවා මරණය මැත්තේ. කැඳ පොඩ්ඩක් පූජා කරලා පුදුම විදිහට ස්තූප වන්දනාව ගිහිල්ලා දැන් බුදුරජාන් වහන්සේ නිකන් යමක් දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේ වදාළනේ, උන්වහන්සේ අර සතර ස්ථාන ඉපදිච්ච තැන, බුදු වෙච්ච තැන, ධම්සප්පවත්තන් දේශනා කරපු තැන, පිරිනිවන් පාවදාළ තැන. මේව බලන්න යද්දී කුසල් සිත් වඩ වඩා යද්දී අතරමඟදී මලක් ඔව් සුගතිය යනවා කිව්වද? මේක පාඩල ගන්නවා සමහරු. සමහරු හිතාගෙන මැරින ලේස් කියලා යනවා. ලෙඩ හංගගෙන ඔව් කියනවා මේ නෑ මට නම් ඕනේ ওই වන්දනාව යද්දි මැරෙන්නයි කියලා. එතකොට නඩේ ගුරයි එනාමයි ඔක්කොම අමාරුයි. ඒක කරුණා මෛත්‍රිය නෑ. පින කියන්නේ මේ විදිහේ මේ මේ වගේ මේ මේ අදහස් නෙමෙයි. සමහරු එනවා එහෙම ලෑස්ති වෙලා. සමහරු මට මතකයි එක දවසක් ඒක අම්මා කෙනෙක් සීනි අමාරු තියෙන අම්මා කෙනෙක්. ඒ අම්මා ඇවිල්ලා බෙහෙත් ගත්තේ නැතුව හිටියා. මොකද? මැරින්ද? ඒක මොකද්ද? ඥාණි වැඩි කොමද? නෑ. අන් අය කෙරෙහි කිසිම අනුකම්පාවක් නෑ. Taman කොහොම හරි නිකන් අර බලෙන් ගන්ද මේක මේ පිනක් කියලා නම් හිතන්න බෑ. ඒක නිකම්ම අර්ථ ශූන්‍ය කෑදරකමක්. දැන් මෙතන එහෙම ගන්න නෙමෙයි කිව්වේ. හදිසියවත් යනකට එහෙම කරදරයකට පත් වුණොත් කියලායි. ඉතින් ඒ නිසා මේ චෛත්‍ය කිව්වහම මේ ත්‍රිවිධ චෛත්‍ය. ශාරීරික චෛත්‍ය දැන් අපේ ශාරීරික චෛත්‍ය හැදෙනවා නැක්කනේ. මේ සද්ධාවන්ත මහත්ති තනීමනේ කරන්නේ. එතකොට ශාරීරික පාරිභෝගික. පාරිභෝගික කිව්වේ ඔව් පිරිබෝ චේතිය. ඒ තමයි බෝධින් වහන්සේ පාරිභෝගික චෛත්‍යයට ආйти. උද්දේශික බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උදෙසා කරන දේ. ඒවට තමයි මේ පිළිම් බුදු පිළිම වහන්සේලා ආйти වන්නේ. සංකේත ආйти වන්නේ උදෙසා. දැන් දැන් ධර්ම චක්‍රයක් අපි හදනවා කියම බුදුරජාණන් වහන්සේ උදෙසා. ශ්‍රීපතුලක් හදනවා බුදුරජාන් වහන්සේ උදෙසා. ඉව මොන චෛත්‍යද? උද්දේශික චෛත්‍ය. ශාරීරික පාරිභෝගික උද්දේශික මේ චෛත්‍ය වලින් කවුරු හරි ඒ චෛත්‍ය හදන්න උදව් උපකාර කරලා තමන්ගේ වෙහෙස මහන්සි වෙලා කායික වශයෙන් මහන්සි වෙලා කුසල් සිත් පහල කරගෙන කරනවා නම් යා ඒ නිදාණය තමයි තැම්පත් කරගන්නේ. සංඝේවා එක්ක සංඝයාට උපස්ථාන කරනවා. සංඝයා වෙනුවෙන් කුටි සෙනසුන් හදනවා. සංඝයා වෙනුවෙන් වැසිකිලි කැසිකිලි හදනවා. සංඝයා වෙනුවෙන් ලිම් පොකුණු හදනවා. සක්මන් මල්ලු හදනවා. මේ ඔක්කොම තමන්ගේ ජීවිතයට රැස් කරන්නා වූ පුණ්‍ය නිදාණය. පුද්ගලී අතිථීසුව එක්ක මේ කවුරු හරි යහපත් පුද්ගලයෙක් පැමිණි විට ආගන්තුකෙක් පැමිණි විට ආගන්තුකෙක් පැමිණි විට උපස්ථාන කිරීම. ආගන්තුක උපස්ථානය හරීම ප්‍රයෝජන දෙයක්. ඒ කියන්නේ සමහර විට කෙනෙක් එනවා අසරණ වෙලා. එතකොට යාට අපි යම්කිසි උදව්වක් කළොත් ඒක යාගේ ජීවිතයට සැපේ පිණිස පවතිනවා. අපිට නිදාණය තැන්පත් වුණා වෙනවා. මාතරි පිතරි වාපි එක්ක මවුට අප උපස්ථාන කිරීම, පියාට අප උපස්ථාන කිරීම, අතෝ ජෙට්ටම් මිභාතරි වැඩිහිටි සහෝදර සහෝදරාදීන්ට උදව් උපකාර කිරීම. දැන් මේ ඔක්කොම පින් කරන ලෝකයේ තියෙන දේවල් නේ. දැන් මෙහෙම කියද්දී ඔබට තේරෙන්නේ නැද්ද සමහර පවුල් තියෙනවා මේ හතුරු හතුරු වෙලා ඉන්නේ කවුද? පවුලෙම කට්ටිය. එහෙම නැද්ද? මේ ටික මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා විසින් බුද්ධ දේශනාවේ තියෙන මේක මේ මේ ධර්මයේ හැසිරෙන එක්කෙනාට පහත් වෙන හිනසක කියනවා. ඇයි මේකත් එක්ක පුදුම විදිහට මිනිස්සුන් විකෘති වෙනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු නම් මිනිස්සු විකෘති වෙනවා. ඒ කියන්නේ යාට මේ ධර්මයේ පවා අමතක වෙනවා. ධර්මයේ තියෙන්නේ කුමක් සඳහාද කියලත් අමතක වෙනවා. ඊළඟට මව්පියන්ව අමතක වෙනවා. සහෝදර සහෝදරියන්ව අමතක වෙනවා. දැන් මව්පියන්ට හානි කරන අය නැද්ද මේ දීපල වස්තුව ගන්න? කරනවා. සහෝදර සහෝදරයන්ට හානි කරන්නේ නැද්ද? කරනවා. මේ ලාභ සත්කාර වලට මුලා වීමෙන් පුදුම විදිහට හානි සිද්ධ වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ නිදාන tempat කරන එක කෙනා එහෙම නෙවෙයි. එක්කෝ අර මේ ත්‍රිවිධ චෛත්‍යයට උපහාර දැක්වීමෙන්, සංඝයාට උපස්ථාන කිරීමෙන්, ආගන්තුක සංග්‍රහ කිරීමෙන්, මව්පියන්ට අප උපස්ථාන කිරීමෙන්, වැඩිහිටි සහෝදරාදීන්ට අප උපස්ථාන කිරීමෙන් ඒසෝ නිදි සුනිහිතෝ මෙයයි මනාකොට tempat කරන ලද නිධානය. අජේයෝ කාටවත් මේක තමන්ව පරද්දවල තමන්ගෙන් පැහැරගන්න බෑ. කිසි කෙනෙකුට තමන්ව පරද්දවල තමන්ගෙන් පැහැරගන්න බෑ. අනුගාමිකෝ තමා සමග එනවා. පහය ගමනී යේසු තමන් මේ මිනිස් ශරීරයේ අත්හැරලා යද්දී ඒතං ආදාය ගච්ඡති මේ නිදානිත් අරගෙනයි යන්නේ. එතකොට මේ තමන් මේක අතහැරලා යද්දී මේ නිධානය අරන් යනවා. මොන නිධානයේද? චෛත්‍ය ස්ථානවලට උපහාර දැක්වීමෙන්, සංඝයාට අප උපස්ථාන කිරීමෙන්, ආගන්තුක පුද්ගලාදීන්ට අප උපස්ථාන කිරීමෙන්, මව්පියන්ට අප උපස්ථාන කිරීමෙන්, වැඩිහිටි සොහිරු සොහිරියන්ට අප උපස්ථාන කිරීමෙන් රැස් කරන්නා වූ නිධානය. ඔව්, ඒතං ආදාය ගච්ඡති. ඒක තමයි අරගෙන යන්නේ. අසාධාරණ අඤ්ඤේසං. අන්න අයට මේක ගන්න බෑ. පොදු එකක් නෙමෙයි. අන්න හොඳ කියමනක් ඒ. පොදු එකක්. දැන් පවුලේ දරුවෙක් නම් ඒ නිධානය සම්පත් කරන්නේ අන්න අයට ගන්න බෑ. රේවතිගේ කතාවේ වගේ නේ. නන්ද හිටියා. රේවති හිටියා. ඒ උපාසකතුමා මරණයට පත් වුණා. කොයිද උපන්නේ? දෙවියන් අතර දිවි විමානයක උපන්නා. රේවති මලා. යම දූතිය ඇවිදිලා මොකද කළේ? රේවති වරංගෙල ඉස්සලම මොකද කළේ? පෙන්නවා දිවි ලෝකෙ ගිහිල්ලා පෙන්නවා. හා මොකද්ද මේ කියලා ඇහුවා. මේක තමයි කිව්ව දිවි විමානි නන්දක උපාසකගේ දිවි විමානයි. ආයි අපේ මහත්යගේ විමානේද කියලා ඇහුවා. ඔව් කිව්වා. හා එහෙනම් මාත් මෙතන ඉන්නවා කිව්වා. ඉඳී කිව්වා. ඔහේ මෙතන තියන්නේ මේකවා මේ ආවේ. කිව්වා මොකද්ද රේවති? රේවතියට යම් පල්ලු මොකද්ද කිව්වේ? බලාපං කිව්ව හොඳට ඇසරලා. හොඳට ඇසරලා බලාපං කිව්වා මේ මනුස්ස ලෝකෙ ඉඳෙද්දි උඹ හැකි ස්වාමියා කිව්වා. මනුස්ස ලෝකෙ ඉඳෙද්දි බලාපං කිව්වා ස්වාමිය රැස් කරපු පින. එතකොට රේවතී එතන බලෙන් නැවතින්න හැදුවා. ඊට පස්සේ කිව්වා මොකද්ද? නෑ කිව්වා. උඹ හැට අයිති නෑ කිව්වා මේක. වෙන තැනක් ලීස්ති කරලා තියෙනවා කිව්වා. කියලා තමයි ඔව් නිරේට එක්කන්ගේ. එතකොට බලන්න අසාධාරණ අඤ්ඤේසං. අන්න ඇයිට සාධාරණ නම් එනම් නන්දක දිව්‍ය පුත්‍රයාට අර දිව්‍ය පුත්‍රයාට කියන පුරණ මෙයා මගේ කලින් ජීවිතේ බිරින්ද. එහෙනම් දැන් බිරින්දෑ දැන් මෙහි ආදෑය. ඔව් දැන් ඉතින් එහෙනම් බිරින්දෑට මේකේ උරුමේ. එහෙම එකක් පිනට නැහැ. ඒ වෙන නිදන් වලට නම් රණ්ඩු කළ ගන්නේ මෙව බෑ. අසාධාරණ අඤ්ඤේසං. අන්න ඇයිට සාධාරණ නැත. එතකොට ඒ කියන්නේ පින රැස් කරගත්තොත් ඒ රැස් කරගත් එක්කෙනාට විතරයි ඒක. ඒක වෙන කෙනෙකුට ගන්න බෑ. ගන්න බෑ. අචෝර හරණෝ නිදි. ඒක සොරුන්ට අයින් කරන්න බෑ. ඒක සොරුන්ට අයින් කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කෛරාත ධීරෝ පුඤ්ඤානි. ප්‍රඥාවන්ත කෙනා පිම්මයි කරන්න ඕනේ. යෝ නිදි අනුගාමිකෝ යම් නිධානයක් තමා පසුපස්සේ යයිද ඒ තමා පසුපස්සේ යන ඒ නිධානයයි තමන් රැස් කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද උන්වහන්සේට තේරෙනවා මේ ප්‍රශ්නේ තියෙන බරපතලකම. උන්වහන්සේ දන්නවා මේ. එතකොට බලන්න පිනක් අම්මා රැස් කරගත්තොත් ඒක තාත්තට දෙන්න බෑ. තාත්තා පිනක් රැස් කරගත්තොත් අම්මට දෙන්න බෑ. දරුවන් පිනක් රැස් කරගත්තොත් දෙමාපියන් නෙමෙයි අරගෙන යන්නේ දරුවෝ අරගෙන යන්නේ. ඒක බෙදලා ගෙනියන්න බෑ. එතකොට එහෙනම් පේනවා මේ තමාට තමා විතරයි. තමාට තමා විතරයි. තමන් විසින්ම තමන්ගේ යහපත සලසා ගන්න ඕනේ. ඒස දේව මනුස්සාන සබ්බකාම දදෝ නිදි. මේ සියලු සැප සම්පත් දෙන නිධානය තමයි දෙවි මිනිසුන්ට ඔය පුණ්‍ය නිධානය. මොකක්ද ඒ? ත්‍රිවිධ චෛත්‍යයට කරන උපස්ථාන, සංඝයාට කරන උපස්ථාන, ආගන්තුකයන්ට කරන උපස්ථාන, මව්පියන්ට කරන උපස්ථාන, සහෝදරාදීන්ට කරන උපස්ථාන. මේවා තමයි කියනවා ඔව් දෙවියන් අතර උපන්නත් මිනිසුන් අතර උපන්නත් සියලු සැප සලසා දෙන නිධානය. නිධානය දැන් අර ඒක අර මේ විමාන වස්තුවේ කතාවක් තියෙනවා. ඒකට පසුබිම අර කර්ණශූල ආබාධය කියලා කණේ ආබාධයකදීලා ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සිට භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ වැඩෙන්නේ නැති කණේ ආබාධ නිසා. බුදුරජාණන් වහන්සේ දා දැක්කා මේ මගද වෙල්ලෑයේ එක ගෙදරක කකුළු මාළුවක් හදලා කකුළු වෑංජනයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දා වදාලා භික්ෂුව අන්න අර දිශාවට පිණ්ඩපාති වඩින්න කිව්වා. පිණ්ඩපාති වැඩියා. වැඩියාම අර මේ කකුළු වෑංජනෙත් එක්ක දානි දුන්නා. දැන් මේ පාසක දාන්නේ මේක. මුන්නහන්සේ වැළඳුවා ලෙඩේ සනීප වුණා. ඊට පස්සේ උන්වහන්සේට භාවනාව වැඩුණා. දැන් ආරංචි වුණා. මම මේ පූජා කරපු දානේ ඖෂධය බවට පත් වුණා කියලා. හරි සන්තෝෂ වුණා. දැන් මෙයා නැති වුණා. දෙවියන් අතර උපන්න. දැන් දිවි විමානයක් තියෙන ඔක්කොම කැටයන් කකුළු කැටයන්. හදට ඇදිනේ කකුළු කැටේම සම්පූර්ණ වටේටම තියෙන්නේ. දැන් බලන්න දුන්නේ යමක්ද ඒ විදිහටයි යාට ලැබුණේ. එතකොට දෙවියන් අතර උපන්නත් මිනිසුන් අතර උපන්නත් අර දීපු දෙයට අනුව තමයි ලැබෙන්නේ. ඉමෙකෙතින යං යදීවා විපත්තින්ති සබ්බමේතේන ලබ්බති. මේ පින්කම් තුලින් යමක් පතයිද ඒ සියල්ල ලැබේ කියනවා. දැන් මෙතන ප්‍රාර්ථනාවකින් ඉෂ්ට වෙනවා කියන කාරණේදී මෙතන කියන්නේ ඒ පින් බලය නිසා. දේශනාව තියෙනවනේ දැන් බුදුරජාන් වහන්සේ එක තැනක වදාලා මේ වගේ පින් කරන කෙනා. ඒ කිව්වේ දැන් මේ වගේ දැන් මේ කියාපු විස්තරයට අනුව දානෙන් සීලෙන් සංගමෙන් දමණයෙන් තිරුවන් සරණ පිහිටා පින් කරන කෙනා හිතනවා මම මරණින් මත්තේ තුසිත දෙවියන් ළඟ උපදිනවා. ඔන්න පැතුමක් තියෙනවා. මේක යාට ඉෂ්ට වෙනවා. මම මරණින් මත්තේ නිම්මාන රති දිවියන් අතර උපදිනවා කියලා හිතනවා කියමු. ඒක මෙයාට ඉෂ්ට වෙනවා. මම මරණින් මත්තේ බඹලෝ උපදිනවා කියලා හිතනවා. ඒක යාට ඉෂ්ට වෙනවා. ඒ මොකද හේතුව ඒ ඉෂ්ට වෙන විදිහ චරිතයක් යා තුළ සකස් වෙලා. මේ නිසා දිවියන් අතරව මිනිසුන් අතරව උපන්නාම සුවන්නතා මෙයා ඊටාම මන පැහැයෙන් යුක්තයි. සුසරතා මధుර වූ සොරෙන් යුක්තයි. සුසන්තාන මන අඟපසඟෙන් යුක්තයි. සුරූපතා ඊතා සොඳුරු රූපයකින් යුක්තයි. ආදිපත්ත්‍ය පරිවාරං පිරිවර ආදිපත්‍ය තියෙනවා. සබ්බමේ තේන ලබති. මේ කොහොම ලැබෙන්නේ? යා කරපු පින් බලෙන්. එහෙනම් මේ හැම දෙයක්ම ලෝකේ තියෙනවා නම් ලැබිලා කෙනෙකුට කාට හරි ලෝකේ රූපයක් ලැබිලා තියෙනවා නම් හඬක් ලැබිලා තියෙනවා නම් මන අඟපසඟන් යුතු සිරුරක් ලැබිලා තියෙනවා නම් හඬ රූපයක් ලැබිලා තියෙනවා නම් අධිපති බවක් ලැබිලා තියෙනවා නම් පිරිවරක් ලැබිලා තියෙනවා නම් මේ සෑම දෙයක්ම පසුබිම ඒ කෙනා රැස් කරපු පිනයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පදේශ රජ්ජං ප්‍රාදේශීය රදකමක් ලැබෙනවා නම් ඒත් රැස් කරපු පින අනුවයි. ඉස්සරියන් යම්කිසි නායකත්වයක් ලැබෙනවා නම් ඒ ත්‍රැස් කරපු පින අනුවයි. චක්කවත්ති සුකම්පියං. ඔව් සප්ත රත්නෙන් යුතු සක්විති පදවි ලැබෙනවා නම් ඒත් පින අනුවයි. එතකොට අර අර බුදුරජාන් වහන්සේ කාලේ එක බද්දිය කියලා බද්දිය නුවර බද්දිය සිටුතුමා. මේ සිටුතුමාට තිබුණා මහා පනාද කියලා මාලිගාවක්. ඒ මාලිගාව දැන් තියෙන කොහේද? ගංගානම් ගඟේ ඇතුලේ ගිලිලා තියෙන. දවසක් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසයි මේ පාරුවේ වඩිද්දි සුලියක් යනවා ගඟ මැද්දේ. එතකොට මේ බද්දී රහතන් වහන්සේ කියනවා මේ සුලිය යන්නේ මාගේ මාලිගාව තිබිච්ච තැනයි කියනවා. මහා පනාද නමින් රජ වෙලා හිටපු කාලේ මාලිගාව තිබිච්ච තැන කියනවා මේ. භික්ෂුන් වහන්සේලා මේක පිළිගන්න ටිකක් මැලි වුණා. මේ බුදුරජාණන් වහන්සේ වදාළා මේ පින්වත් බද්දී ඔව් මේ මාලිගාව මේ ඇත්තන්ට පෙන්වන්න කිව්වා. එතකොට මේ බද්දී මහරහතන් වහන්සේ අහසට පැන නැගලා ඔව් ඉරිදී පාතිහාරි පාලා අර දියසුලියේ කැරකිච්ච තැනට මහපට ඇඟිල්ල තිබ්බා. මෙන්න මහපට ඇඟිල්ලේ ඇමිනිලා මාලිගාව කුඩට එනවා. රණින් කළ මාලිගාව. ඊර්වසේ උන්වහන්සේ මාලිගාව ආහිමීට උඩටම ගත්තා. උඩටම අරගෙන මේ මාලිගාව මේ බර්ණස වටේට ගෙනිච්චා. ඒක පෙන්නන්න. ආයි ගඟට දැම්මා. මේ මාලිගාව ආයි ගඟ අස්සට ගියා. මට මතක හැටියට මේක මේ එක්ක සහෝදරයෝ දෙන්නෙක් එක්ක තාතයි පුතයි දෙන්න මේ බටපොතු වීලා එක ආත්මික. බටපොතු වීලා වට්ටි පෙට්ටි බටපොතු වලින් හදන්නේ. කුල්ල පට්ටි පෙට්ටි මෙයා විකුණනවා. මෙයා විකුණලා දවස් 7 ගානේ පසේ බුදුරජාණන් වහන්සේලා 7 නමකට සතිය ගානේ උපස්ථාන කළා. ඒ පිණි මහපනාද දිවෙලොක් උපන්න මහපනාද වෙලා මේ වැඩිමහලු එක්කෙන රජ වෙලා උපන්න. ඊට පස්සේ බද්දී නුවර බද්දී රජතුමා වෙලා බුදුරජාණන් වහන්සේ කාලේ බද්දී මහරහතන් වහන්සේ බවට පත් වුණා. ඊළඟ එක්කෙනාට තමයි අර මාලිගාව තියෙන්නේ. ඊළඟ එකම දැන් ඉන්න දෙවියන් අතර දිව්‍ය ලෝකේ සංක කියන සක්විති රජුරු වෙලා මෛත්‍රී බුදුරජාන් වහන්සේ බුදු වෙන කාලෙට බර්ණසට එනවා. බර්ණස උපදිනවා. එතකොට අර මාලිගාව පාදලමියා උඩට ගන්නවා. අර ඊ මාලිගාව තමයි වාසය කරන්නේ. ඒ වෙනුවෙන් ඊ මාලිගාව දැන් පොළොව යට දෙනවා. එතකොට මොකෙන්ද මේක වෙන්නේ? පිනේ වෙන්නේ. පිනේ වෙන හරි පුදුමයි මේ පින්වල තියෙන ආශ්චර්ය. මේක මේ නූතන විද්‍යාවට අනුව බලන්න බෑ. ඒක බලන්න කිව්වොත් ඒක විශාල අවිද්‍යාවක්. ඉතින් ඒ නිසා දැන් බලන්න අර මේ අර නලකාර ගමක ඒ කියන්නේ බට පතුරු වලින් වට්ටි පෙට්ටි වියන පවුලක දෙන්නේ සිත පහදවාගෙන පසේ බුදුරජාණන් වහන්සේලාට සතිය ගානේ ඔව් හත් නමකට අපුපස්ථාන කරලා ඒකේ පින් බලයි. මහා පනාද කියලා රජ කෙනෙක් වෙලා පන්න රණින් කළ මාලිගාව. මේක කතන්දරයක් නම් මේක බුද්ධ කාලයට සම්බන්ධ වෙන්න විදියක් නැහැ නේ. තේරගාතවල තියෙනවා. එතකොට මේ බද්දිය මහරහතන් වහන්සේ අර මහපට ඇඟිල්ලෙන් උස්සල පෙන්නුව මාලිගාව. ඒ කාය අස්සර ගියා පොළොවට. දැන්ටත් ඒක පොළොවට තිබිය යුතුයි මේ පොතේ විස්තරය අනුව. එතකොට ඒක මෙහිමම තියෙනවා. එතකොට මේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට බහලා ආය අවුරුදු 80000ට වර්ධනය වෙනකම්මත් ඒක පොළොවට තියෙනවා. හිතර විනාශනෙම තියෙන මොකෙන්ද මේ? පින් බලෙන් ඇයි මේක හිමිකරු දැන් දෙවියන් අතර ඉන්නවා. සංක කියන නමින් මහපුරුෂ ලක්ෂණ ඇතුව උපදින මේ සක්විති රජ වෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ සක්විති රජුරන්ගේ චක්‍රමණික අතුරුදහන් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පැවිදි වෙනවා. එතකොට බලන්න මේ පින්න නේද මේ ඔක්කොම කරගෙන යන්නේ? පුද්ගලයාම ගෙනියන්නේ පිනයි. අසාධාරණං අඤ්ඤේසං. අන් අයට මේක සාධාරණ නෑ. ඒක බෙදාගන්න බෑ. දැන් බලන්න එක්කිටෙකුගේ පින තව කෙනෙකුට ඉතුරු වෙලාන්නේ. දැන් මෛත්‍රී බුද්ධ ශාසනය තමයි මල්ලි නිවන් අවබෝධ කරන්න උරුමේ තියෙන. යා වෙනුවෙන් අර පින ඉතුරු වෙලා. අයියා ගෞතම බුද්ධ ශාසනය අවබෝධ කළා. දේව රජ්ජම්පි දිබ්බේසු සබ්බ මේතෙන් ලබ්බති. දිව්‍ය ලෝකවල තියෙනවා යම්කිසි දිව්‍ය රාජ්‍යයක්. මේක ලැබෙන්නේ පින් බලෙන්. මානුෂිකාච සම්පatti. යම් මිනිස් ලොවට අයිති යම් සපතක් ඇද්ද දේවලෝකීට යා රති දිවිලෝකී තුළියම් සැපතක් ඇද්ද යාච නිබ්බාණ සම්පත්ති යම් නිවන් සැපතක් ඇද්ද සබ්බ මේ තියෙන ලබ්බති මේ සියල්ලම ලැබෙන්නේ මෙයින් කියනවා. එතකොට බලන්න දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ගැන අපි කියවනේ. එතකොට ඒක ලක්ෂණ සූත්‍රය තියෙනවානේ. එතකොට ඒක හොඳට බැලුවොත් කෙනෙකුට තේරෙනවා මේ මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේට ඇති වෙච්ච සෑම මහා පුරුෂ ලක්ෂණයක්ම සංසාරී කරන ලද ඒ පින විස්තර කරන මෙන්න මේ පින මං කළා. පාරමික කියන්නේ ඒක. මේ මේ දේ මං කළා. ඒ පින තමයි මේ විපාකේ තමයි මේ තියෙන්නේ. මේ මම මේ දේ කළා. ඒනු තමයි මේ විපාකේ තියෙන්නේ. එතකොට මේ ශාරීරියංගයේ අංග ලක්ෂණ මේ විදිහට තිබුණොත් මෙයාට මෙන්න මේ දේ ලැබෙනවා. කියලා ඔක්කොම විස්තර කරන ලක්ෂණ සූත්‍රය. එතකොට බලන්න මේ දැන් සමහර විට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී බලනවා අද මේ ධර්මය අවබෝධ කරගන්න කාටද පින තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ මාර්ගඵල කියන එක බලෙන් ගන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ පින් බලේ මතමයි. පින මතමයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් සද්ධානුසාරී වුණත් ඒ පින මත තියෙන්නේ. එතකොට ධම්මානුසාරී වුණත් ඒත් පින මත තියෙන්නේ. සෝවාන් වුණත් ඒත් පින මත. සකදාගාමී වුණත් පින මත. නැත්තම් කොහොමද දැන් සමහර අවස්ථාවල තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ කරගේ රහත් වෙනවා කියනවා. කරගේ කියන්නේ කර කියලා කියනවා දැලිපියට. ඒතර කරගේ කියනවා. ඒ කියන්නේ දැලිපියෙන් හිස බාන වෙලාවේ අවුරුදු 7 පුංචි දරුවන්ට හිස බාලා අතර දෙනවා කේස් රොද. දීලා කියනවා පුතේ මේක මෙනෙහි කරන්න කියනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා මෙනෙහි කරන්න කියනවා. දැන් මේ දරුවා මේක මෙනෙහි කරනවා. එතකොට මේ දැලිපියෙන් හිස බාන වෙලාවට පොඩි දරුවගේ අතට දීලා මේක මේ අසුභ භාවනාවට උමනාදී මේ දරුවා මෙනෙහි කරද්දී අරහත්ත්වයටපත් වෙනවා. ඒකටයි කරගී රහත් වෙනවා කියන්නේ. එතකොට බලන්න මේ ඒ ඔක්කොම පිම්බලේ නේද? ඒ සෑම දෙයක්ම පිම්බලේ. අර පඬිතු සාමණේරයන්ගේ කතාව සම්පූර්ණ තියෙන්නේ පිම්බලේ. එතකොට අපිට පේනවා මේ මාර්ගඵල ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා යම් කිසි ජීවිතයක වැඩෙන්න නම් එහෙනම් ඒකටත් උණු කරන්නේ මොකද්ද? පිනමයි. පිනෙන් තමයි මේ සෑම දෙයක්ම තියෙන්නේ. ඒ නිසා පිනට අකුල් හෙලා ගන්න නම් එපා. පින වර්ධිනවා හරියට කටවල් නිසා. ඒ නිසා පිනට දැන් හරියට මේවා කරුණු තීරුම් ගන්න නැතුව හරියට පින් වලට මේ ගරහනවනේ සමහර අය. ඒ ගරහගන්නේ කාටවත් නෙමෙයි තමාටමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මිත්‍ර සම්පද මාගම්ම මිත්‍ර සම්පත්තියට පැමිණ. මිත්‍ර සම්පත්තිය කිවි කලන මිතුරන්ගේ ඇසුරට පැමිණ. කලන මිතුරන්ගේ ඇසුරට පැමිණ යෝනිසෝච පයුංජතෝ යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව වීරිය කරද්දී දැන් ඒතර පින් තියෙන එක්කෙනාට ඔන්න ලැබෙනවා. මොකද ලැබෙන්නේ? කලන මිතුරන්ගේ ඇසුර ලැබෙනවා නේ. ඇයි මෙයාට හිතේ පැහැදිලිම ඇති වෙන සද්ධාජාත උපසංකමති. හිතේ පැහැදිලිම ඇති වෙනවා නේ. හිතේ පැහැදිලිම ඇති වෙලා පහන් සිතින් යනවා. ඇද වෙන සිතින් නෙමෙයි. දෙයාකාරයකින් බනහන් යනවා නේ. පහන් සිතිනුත් යනවා. ඇද වෙන සිතිනුත් යනවා. එතන මේ කියන්නේ පහන් සිතින් සද්ධාජාතෝ. ශ්‍රද්ධාවෙන් යුක්ත යනවා. ගෙහිල්ලා එයා මේක අවබෝධ කරන්න ඕනේ කියන අදහසින් ධර්මය අහනවා. අනිත් එක්කිනට වඩා නැහැ. බුදුරජාණන් වහන්සේගේ අර එක රහතන් වහන්සේ නමක් දේශනා කළා. ඇද හොයන සිතින් ධර්මයේ පරිහරණය කිරීම, ධර්මයේ සේවනය කිරීම, දිය සිඳීගෙන යන තැනක ඉන්න මාළුවෙක් වගේ කියනවා. කරවල වේගෙන යන සඳක් වගේ කියනවා. අහසයි පොළොවයි වගේ ඈත් වෙලා යනවා කියනවා. ලං කරන්න බෑ කියනවා. එතකොට ඒ ඇද හොයන එක්කෙනාට කවදාවත් ධර්මයේ ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගන්න හම්බ වෙන්නේ නැහැ. මාන්න විතරක් ලැබෙයි. කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුව නුවණින් විමසලා වීරියේ වඩද්දී අර පින් තියෙන එක්කෙනා විඥා විමුක්ති වසී භාවෝ ත්‍රිවිද්‍යාව ලැබෙන ඔයාට. විමුක්තියත් ලැබෙනවා. ඒකෙන් ත්‍රිවිද්‍යාව කිවි පුබ්බේ නිවාසානුසති ඥානේ චුතූප පාත ඥානෙ ආසවක්ඛේ ඥානෙ මිච්ච විද්‍යාව ලැබෙනවා විමුක්තිය ලැබෙනවා. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ ඒකනේ හොඳට කාලය බලලා බුදු කෙනෙක් බුදු වෙන්නේ නේ. ඒ කියන්නේ ඒ කාලේ තමයි ඒ උවමනා කරන විදිහ ඔව් පින තිබිච්ච කාලේ. දැන් අපි ගත්තොත් ඒ කාලේ ඉස්කෝල නැහැනේ. ඉතින් බ්‍රාහ්මණයෝනේ මේ අධ්‍යාපන ආධිපත්‍ය දැරුවේ. පොදු ජනයාට අධ්‍යාපනයක් තිබුණේ නැහැ. නමුත් මේ පොදු ජනයාට මේ කියන කරුණු ගැඹුරින් කියන දේවල් හොඳට තේරුණා. දැන් අපි දන්නේ ලංකාවේ තේවෙද්දි මිහිඳු මහරහතන් වහන්සේ වඩිද්දී ඉස්කෝලේ තිබ්බ කතාවක්. නමුත් මේ ලාංකික ජනතාවට එකල හොඳට තේරුණා මේ කියන දේවල්. දැන් ඉතින් අවුරුදු 4 ඉඳලා ඉස්කෝලේ යවනවානේ 3 ඉඳලා නේ 2.5 ඉඳලා ඉස්කෝලේ යවනවා. අකුරු පෙන්නනවා, සෙල්ලම් බඩු වලින් පෙන්නනවා, උගන්වනවා. වෙනම දාන් ඇදලා උගන්වනවා. වෙනම කම්පියුටර් වල දාලා උගන්වනවා. ඥානෙ නැහැ. දැන් ලොකු වුණාට පස්සේ අපිට හිතෙනවා මහා දැනුවක්. නමුත් අපිට මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න බැහැ. ඊළඟට මේ වීරිය නැහැ. සීලාදී ගුණධර්ම රකින්න කොච්චර මහන්සි ගන්න ඕනේද? හිත හැරෙන්නේම අනිත් පැත්තට හරස් අතට. නේද? දැන් ඕන ක්‍රිකට් ආවා. ආචිලත් හිත ඇදිලා ගියේ නැද්ද? ගියා. වැඩසටහන් අමතක වෙනවා. දහම් මානසිකාර අමතක වෙනවා. ඒ මේ ලෝක යන මේ ලෝකෙ හැදිලා තියෙන රටාව අර කොසල් රජුරුවන්ගේ හීනේ යුගෙනේ මේ තියෙන්නේ. ඔව් මේ ලෝකෙ හැදිලා යන රටාව. දැන් මේක එන්න ඔබ හිතන්නේ මේක අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙනවා. එතකොට ඒ යන ලෝකේ රටාව මිනිස්සුන්ට පිනට කෙරේ. දැන් මෙහෙම කළා දැන් ඔන්න අපි දිනවන්න කියලා ඔන්න දැන් පිරිත් කියනවා මේවා කරනවා පූජා ඔන්න පාර දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ධර්මයට බයිනවා ඊට පස්සේ. තවත් පව් කරගන්නවා. ඇයි මේක ක්‍රීඩාවයි ධර්මයයි පාටලුව ගත්තාම මොකද වෙන්නේ? ඊට පස්සේ කියන වැඩක් නැහැ කියනවා ධර්මින්. පැරද්දුවා කියනවා. එතකොට බලන්න එතකොට අධර්මයේ ස්වභාවය තමයි කුසලයේ උපදින්නේ නැති එක. ධර්මයේ ස්වභාවය මොකද්ද? කුසලයේ උපදින එක, පින උපදින එක. ඉතින් මේ ලෝකේ යන රටාවේ ජය පරාජය කියන එක ලෝකේ තියෙන පොදු දෙයක් නේද? ජයං වේරං පසවති. ජය තුලින් වෛරේ උපදවයි. දුක්ඛං සේති පරාජයෝ. පෙරදුණු කෙනා දුකසී නිදයි. උපසන්තෝ සුඛං සේති. හිත්වා ජය පරාජයං. සංසිදුණු කෙනා ජය පරාජයේ අතහැර සුවසේ නිදයි. එතකොට බලන්න මේ ලෝකේ කොච්චර ඒ ධර්මයේ තියෙන ඉඩකඩ ඇහිරිගෙන යනවා. එතකොට ධර්මයේ තියෙන ඉඩකඩ ඇහැරුණාට පස්සේ මිනිස්යාට හිතන්න තියෙන හැකියාව නැතු වෙනවා. විඥා විමුක්ති වශී භාවෝ සබ්බමේ තියෙන ලබ්බති. මේකේ තියෙනවා ඊළඟට මේ බලන්න මේ හැමදේම තියෙන පිණෙන්. ඔබට මතක ඇති මම දිගින් දිගටම ඉස්සර මම හරි ගැඹුරු දේවල් කිව්වනේ. පස්සේ මොකද වුනේ? ඒක අඩු කළා මම කිව්වා පින් බලේ වැඩි කරගන්න. ඇයි මේ ගැඹුරු දේවල් මොනතරම් ජඹුරුට කතා කළා? ඇයි පින නැත්තම් වෙන්නේ මාන්නයක් විතරක් ඇති කරගන්නවා. මම අසවල්දී දන්නවා පාඩම් හිටියත් මාන්නයක් ඇති කරගන්නවා මට පාඩම්. දැන් අපි සූත්‍ර පොත් වහන්සේ ළඟ තියාගෙන ධර්ම ගෞරවයෙන් ධර්මය කියනවා. එතකොට පාඩම් හිටින එක නා අපහාස කරනවා. අපිට නම් පොතෝ නැත. එතකොට මේ ඔක්කොම තමන් පින වරද්දාගෙන ඉන්න. එතකොට පින තමයි සෑම දෙයක්ම ලබා දෙන්නේ. පටිසම්භිදා විමුක්ඛෝච ආර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන පටිසම්භිදා. පටිසම්භිදා සූත්‍රය කියලා එකක් මට හම්බුණා සංයුත්තනිකායේ. ඒක තියෙනවා සතර සතිපට්ඨානේ කෙනෙක් හරියට වඩනවා නම් එයාට හොඳට සිහිය වැඩෙනවා. සිහියේ වැඩිලා තමයි කියනවා එයා දැනගෙනම කියනවා එයාට හැම විදීමක්ම ඔව් විඳින්නේ ඒ විඳීම නැති වෙන්නේ හැම සංඥාවක්ම හැම විතර්කයක්ම දැනගෙන ඇති වෙනවා දැනගෙන නැති වෙනවා කියනවා. මේ මෙයාට පටිසම්භිදාව ඇති වෙනවා කියනවා. ඒ කියන්නේ මේ තමන්ගේ ධර්මයේ මෙනෙහි කරද්දී ධර්මයේ අර්ථ දහම් කරුණු ඒක විග්‍රහ කිරීම ඒකට උමනා කරන ප්‍රතිභාව කිව්වේ කුසලතාවේ ඒ ඔක්කොම හට ගන්නවා. මොකෙන්ද ඒ හටගන්නේ? පින්බලෙන්. ඒක හටගන්නෙත් පින්බලෙන්. ඇතැම් අවස්ථාවල් තියෙන බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරන මේ වාඩි වෙලා ඉන්න මේ අරහත්ත්වයටපත් වෙනවා. පිම්බලෙන් වෙන්නේ. දැන් දැක්කනේ අජාසත් රජු වාඩි වෙලා හිටිය බුදුරජාන් වහන්සේ ඉස්සරහා. බුදුරජාන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කළා. සුවඟුනේ නැහැ. ඇයි හේතුව? යම් පිනක් තිබ්බාද ඒ පින නැති වී ගියා. ඒකනේ දැන් බලන්න පින වැරදුනානේ. එතකොට මේව නිසා. එතකොට යාච ශාවක පාරමී ශ්‍රාවක බෝධියක් ඇද්ද? ශ්‍රාවක බෝධිය කිවි? දැන් අපි මේ ජීවිතේ අපි මේ කුමන බෝධියකටද අපි මේ පිළිගන්නේ? ශ්‍රාවක බෝධිය. කාගේ ශ්‍රාවකද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙලානේ අපි ඉන්නේ. එතකොට අපේ බැතුම තියෙන ශ්‍රාවක බෝධිය. ඊළඟට තියෙනවා පච්චේක බෝධි. බුද්ධ භූමි සබ්බමේ තියෙන ලබ්බති. ඒ වගේම පසේ බුදු බව. දැන් පසේ බුදු බවත් මේ මම පසේ බුදු වෙන්න ඕන කියලා ගන්න පුළුවන් එකක් මේකේ පේන්නේ නැහැ. තවසම් බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් ආවා. උන්වහන්සේ වඩිනවා. පාරි වඩිද්දි ඇවිදිල්ල මල් කලබක්. මල් කලබක් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කළා දිග ඇදිල්ල වන්දනා කරලා ගියා. උන්වහන්සේට සිනහ පහළුණා. පිටිපස්සේ ආනන්ද හඳුර හිටි. සිනහ පහළුණා කියන්නේ උන්වහන්සේට මද සිනහාවක්. මද සිනහාවක් යනවා. පාලින්ගෙන් හසිත කියලා මද සිනහාවක්. එතකොට උන්වහන්සේගේ සුදෝසුදු දන්තයන්ගෙන් දත් වලින් ඔව් රශ්මියක් සුදු පාට රශ්මියක් නිකුත් වෙනවා. ඊට පස්සේ ඒක සිරස වටා පැදගෙන කළ නැති වෙනවා. එතකොට අර පිටිපස්සෙන් වඩින ආනන්ද හඳුරන්ට තේරෙනවා දැන් භාග්‍යතුන් වහන්සේ මද සිනහාවක් පහළ කළා. ඉතින් ඔබ භාග්‍යතුන් වහන්සේ සිනහ පහළ කළේ මක් නිසාද කියලා. ඊට පස්සේ කිව්වා මේ ආනන්දි දැක්කනේ මේ වටන්සකයක් පූජා කළා මල් කලඹක්. මෙයා මේ මල් කලඹ නමින්ම පසේ බුදු වෙනවා. දැන් බලන්න එතකොට අපිට පේනවා එක එක්කෙනාගේ ක්‍රියාවෙන් තමයි යා ඒ තැනට යන්නේ. බුද්ධ භූමි සම්මා සම්බෝධිය. එතකොට සම්මා සම්බෝධිය ලබා ගන්නත් උපකාරී වන්නේ පින්මයි. ඒක තමයි දැන් අපිට හොඳට තේරුම් ගන්න ඕන කාරණාව. මේවා එතකොට තියෙන්නේ ප්‍රාර්ථනාවකින්ද පිනකින්ද? ප්‍රතුමකින් නෙමෙයි තියෙන්නේ. පිනකින් තියෙන්නේ. එතකොට දැන් මේ සූත්‍රයේ වටිනාකම තියෙන්නේ මේ පින ලබන්න ඕනේ රටාව, මේ පින කරන්න ඕනේ විදිය සහ පින ඇති කරගන්න ඕනේ තැන් ඔක්කොම මේකේ විස්තර වෙනවා. විස්තර වෙනවා. දානයෙන්, සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පින රැස් කරගන්න පුළුවන්. ඊළඟට ත්‍රිවිධ චෛත්‍යයන්ට මේ උපහාර දැක්වීමෙන්, සංඝෝපස්ථාන කිරීමෙන්, ආගන්තුක උපස්ථාන කිරීමෙන්, මව්පියන්ට උපස්ථාන කිරීමෙන්, බඩීටියන්ට උපස්ථාන කිරීම, මේ හැම දෙයකින්ම පින රැස් වෙනවා. එතකොට බලන්න මේ පින රැස් වෙන්න ඕමනා දේවල් මේ ලෝකේ. දැන් මේ පින රැස් වෙන්නේ මේ වයින්. වෙන පින් රැස් වෙන දෙයක් තීරණම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නේ. පින් රැස් වෙන්නේ මේ කරන දේවල් වලින්. එතකොට ඒ කියන්නේ දැන් වැව් පොකුණු, පාරවල්, මම්මාවත් මේ හැම එකක්ම මිනිස්යාට යහපත. දැන් බලන්න මේ පිනේ ස්වභාවය එතකොට මොකද්ද? තව කෙනෙකුට යහපත උදා කර දීම. දැන් අපි ගත්තොත් ඔන්න මේ බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් හදනවා. දැන් මේ චෛත්‍ය හැදුවට පස්සේ කී දාහක් මේ චෛත්‍ය දිහා බලලා සිත පහදවා ගන්නවද මේ බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයක් කියද කියලා. එතකොට අර චෛත්‍ය හදපු එක්කෙනා යම් පිරිසිදු අදහසකින් මේක කළාද, එතකොට ඒක හැම මොහොතේ මේක අලුත් වෙනවා. ඒ හැමෝම පින් කරනවා. එතකොට මේ වගේ දැන් අර බෝධින් වහන්සේ ශ්‍රී මහා බෝධි වැඩම කරද්දී දේවානම්පියතිස්ස රජුරෝ දඹකොළ පටුනට පිටත් වෙලා ඉන වටක් මුහුදු වතුරේ බැහැලා බෝධින් වහන්සේ වඩම්මා ගත්තේ. දැන් අරගෙන රාජාංගනේ රජුරුවන්ගේ මාලිගාවේ ඉස්සරහ මිදුලි තමයි බෝධින් වහන්සේ රෝපණය කළේ. දැන් කී දාහ මේ වෙද්දී බෝධින් වහන්සේ කෙරෙහි වන්දනා කළා සිට පහදවල පින්ටස් කළ සුගති යන්නේ නැද්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේම දේශනා කළා මේ ලක්දිව ඉදිවෙන මහා සෑයට ධාතුන් වහන්සේලා අරන් තියලා තියන්න කියලා. එතකොට ස්වර්ණමාලි චෛත්‍ය ළඟ බුදු පූජා කළා වන්දනා කළා කී කෝටියක් දෙවියන් අතර මිනිසුන් අතර සැපසේ වාසය කරනවා ඇද්ද? එතකොට මේ ඔක්කොම ඒක හදන්න හදපු ඇට ඒකේ උපකාරයක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඊළඟට ධර්මයේ කියපු ඇයිට ඇයි මේ ඒ ඔක්කොම ලැබෙන්නේ? ඔව් ධර්මයේ දේශනා කිරීමෙන්. ඒ ධර්මයේ දේශනා කරපු ඇයිට කොච්චර පිනක් ලැබෙනවද? පින හඳුන්වා දෙනවනේ. පින හඳුන්වා දෙනවා. ඊළඟට සීලය හඳුන්වා දෙනවා. සමාධිය හඳුන්වා දෙනවා. ප්‍රඥාව හඳුන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙන විදිහට. එතකොට මොකද වෙන්නේ? ඒක ඒක ඒ තුලින් ධර්මදේශනා තුලින් යා ඒක හඳුන ගන්නවා. හඳුනාගෙන ඔන්න ඊට පස්සේ දන් දෙන්න පෙළඹෙනවා. ලෝභසිත බැහැර කරලා ඔව් ධර්මයේ කර පුරුදු වෙනවා. ඊළඟට වෛර හිතේ වෛර වෙනන් ඉන්නා ඉන්නවනේ. ඔව් මේ වෛරසිත බැහැර කරනවා. බැහැර කළා මේ සිත් වඩනවා. ඊළඟට ඔය ලාමක ජීවිත ගෙවන යා ඉන්නවා. ඒ ලාමකසි බැහැර කළා සංවර ජීවිතය ගෙවනවා. ඊළඟට මේ සමාධිය වඩන්න තියෙනවා. මේයි සමාධිය වඩන්න පෙළඹෙනවා. නුවණින් කල්පනා කරන්න පෙළඹෙනවා. මේ ඔක්කොම ධර්මශ්‍රවණය නිසා නේද වෙන්නේ? ධර්මශ්‍රවණය නිසාමයි වෙන්නේ. දන් දීම, සීල් රැකීම, භාවනා කිරීම මේ සෑම දෙයකටම උපකාරී වන්නේ ධර්මයේ ශ්‍රවණයමයි. ඒතකොට ධර්මයේ ශ්‍රවණය කිරීම, ධර්මයේ දේශනා කිරීම මේ ඔක්කොමයි තියෙන්නේ මොනවටද? පින්වලටයි. ඒතකොට මේ සෑම පිනක්ම පුදුම විදිහට ජීවිතයට උපකාරී වෙනවා. දැන් මේ ජීවිතේ දැන් අපි ඔන්න මනුස්ස ලෝකෙට ආවා. දැන් ඔන්න ධර්මයේ කතා කරනවා. ධර්මයේ පැතිරෙනවා. එතකොට මේ ධර්මයේ විතරක්ද දැන් ලෝකෙ පැතිරෙන්නේ? ඈ අධර්මයක් තියෙනවා. ධර්මයේ බලවත් නැහනේ. අධර්මයේ බලවත්. එතකොට අධර්මයෙන් බැටකනවා. එතකොට එහෙම අධර්මයෙන් බැටකන ලෝකයක තමයි මේ ධර්මයේ හැමින් ධර්මයේ පොඩ පොඩ පැතිරෙන්නේ. එතකොට ලෝකයේ තුල බුද්ධිමත් අය ධර්මයේ ප්‍රශංසා කරනවා. එතකොට ලෝකේ වැඩි කවුද? ඔව් දුස්සීලෝහි බහුජනෝ. ඔව් බොහෝ ජනයා ඔව් ධර්මයේ පැත්තේ නැහැ. එතකොට මොකද වෙන්නේ? කැමති නැහැ. ධර්මයේ බබලනවාට කැමති නැහැ. ඔහොම කොහොමද සීලු දෙනා නිවන් දැක්කොත් මොකද වෙන්නේ? සීලු දෙනා මහාන වුණොත් මොකද වෙන්නේ? සීලු දෙනා ධර්මයේ හැසිරුණොත් මොකද වෙන්නේ කියලා ගරහන. මොකද දැන් බුදුරජාන් වහන්සේ පහළ වෙලාවත් සීලු දෙනා මහාන වුණේ නැහැ. බුදුරජාන් වහන්සේ පහළ වෙලාවත් සීලු දෙනා ධර්මය ආબોධ කළේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා රහතන් වහන්සේලා පහළ වෙලා සීලු දෙනා එම නොකරපු යුගයක දැන් එහෙම වෙයිද? කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ. මේ අතලොස්සක් දෙනා තමයි මේ ධර්මය ආબોධ කරගන්නේ. අතලොස්සක් දෙනා තමයි මේ පින් රැස් කරගන්නේ. ඉතින් අර මේක තමා විසින් කරගන්න ඕනේ. මොකද මේක තමන් තේරුම් ගන්න ඕනේ. මේක මේ පින් රැස් කරගන්න ඕනේ තමා තනියම යන ගමනක් කියලා තේරුම් අරගෙන. තමන් තනියම යන ගමනක් කියලා තේරුම් අරගෙනයි මේ පින් රැස් කරගන්න ඕනේ. මොකද හේතුව මේ දැන් සමහර අවස්ථාවල් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ඥාති ප්‍රේතය. ඒ කියන්නේ මැරිලා ගිහිල්ලා ඇවිල්ලා මේගොල්ලෝ ඉන්නවා කියනවා. මේ පාරේ ඉන්න හන්දිවල පෙරේතය වෙලා. දැන් අර මේ ඒක ළමයෙකුගේ නැගේ පෙරේතය වගේ කියන පසුගිය දවස්වල දැනගන්න හම්බුණා. ආචිල සීයලා අත්තල මුත්තල ඔක්කොම පෙරේතයෝ. එතකොට බලන්න මේ මනුස්ස ලෝකේ වැරදිච්ච ගමන් ඇයි මේ පින ගැන හරියට විස්තරේ ඉගෙනගෙන නැහැ? කොහොමද මේ පින රැස් වෙන්නේ කියලා ඉගෙනගෙන නැහැ. ඊළඟට මේ ධර්මයේ කොයි විදිහට තමන්ගේ ජීවිතේට ගන්න ඕනේ කියලා ඉගෙනගෙන නැහැ. එක්ක වෙන්නේ මොකද්ද? අර මේ චූටි පුංචි දෙයකට එක්ක ඉඩමකට එක්ක ගෙදරකට එක්ක පොඩි පුංචි ධනයකට මගේ ලාමක දෙයකට හිත පිහිටුවාගෙන ඉන්නවා. මම මේක කොහොමද දාලා යන්නේ කියක හිත පිහිටුවාගෙන මේ පුංචි දේවල්. ඒ සමහර විට තමන්ට තියෙන මේ පුංචි පැල කල්පනා කරගෙන මම මේක කොහොමද දාල යන්නේ කියලා. ඔව් සමහර විට මාලයක් ওই කරාබු දෙකක් තියෙන චූටි දෙයක් නේ. ඊට පස්සේ කල්පනා කරනවා මම මේක කොහොමද දාල යන්නේ. මේ මහා දැන් ඔබ හිතන්න එපා මේ පෙරේති වෙලා උපදින්නේ මේ මහා ලොකු දේවල් අල්ලන් කියලා. පුංචි දේවල් 11ක් මම මේ දරුව කොහොමද දාල යන්නේ. මෙහෙම හිත පිහිටුවාගෙන තමයි පෙරේති වෙලා උපදින්නේ. මම විශාල දේවල් අල්ලගෙන නෙමෙයි. ඒ නිසා මේ ඊට පස්සේ වෙන්නේ මොකද? ඉතින් ඔය හන්දිගානේ රස්තියාරු වෙනවා. ඒක හොයාගන්න මේ මගේ ළමයි කොහෙද ඉන්නේ? ඔව් හොයාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? පස්සෙන් යනවා. පස්සෙන් යනවා. පස්සෙන් ගිහිල්ලා ඇයි තියෙනවනේ? ගච්ඡන්තං වූ අනුගච්ඡෙය්‍ය. යනකොට යාගේ පස්සේ යනවා. තිතං වා උපතිච්ඡෙය්‍ය. හිටගෙන ඉන්නකොට යාගව හිටගෙන ඉන්නවා. නිසින්නම් වා උපනිසීදෙය්‍ය. වාඩි වෙලා ඉන්නකොට එයත් එක වාඩි වෙනවා. නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය. හාන්සි වෙනකොට යාළගේ මහාන්සි වෙනවා. ඔන්න. ඔන්න වැඩි. කරගත්තනේ. ගොඩාක් අයට මේක වෙනවා. ඇයි මේ හේතුව? අර ජීවත් වෙලා ඉන්න කාලේ ඉගෙනගෙන නැහැ. දැන් අපිට මං කිව්වේ ඒක දැන් බලන්න ලෝකෙ විස්තර ඉගෙන ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා නේ. නමුත් මේ ජීවිතේට ඇත්තම පිළිසරණ ලැබෙන විස්තර ඉගෙන ගන්න කොයිතරම් ක්‍රම අඩුයිද? එතකොට පින්වත්නි, ඒවං මහිත්‍තිකා ඒසා යදිදං පුඤ්ඤ සම්පදා. ඒ නිසා මේ පුණ්‍ය සම්පත්තිය කියලා කියන්නේ මහා යහපතක්, මහා අභිවෘද්ධියක් ඇති කරලා දෙන දෙයක්. තස්මා ධීරා පසංසන්ති පණ්ඩිතා කත පුඤ්ඤතං. එතකොට මේ ප්‍රඥාව පින් කරපු අය පින ප්‍රශංසා කරනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ පින වර්ණනා කරන්නේ නේ. උන්වහන්සේ වදාලා පිනට උන්වහන්සේ වදාලා තම්මි චන්දං කෛරාත. පිනට ආසා කරන්න කිව්වා. දැන් එතකොට උන්වහන්සේ හැම ආසාවම නැති කරන්නද කිව්වේ? පිනට ආසා කරන්න කිව්වා. පිනට ආසා කරන්න කිව්වා. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඔව් සැපේ කියන එක වැඩින්නේ පිනෙන් කියලා. පිනින් කරන්නේ සැපේ වැඩෙන්නේ ඉතින්. එතකොට උන්වහන්සේට ඕනකම තිබුණා මිනිස්යාට සැපසලසා දෙන්න. දැන් ඔය භාවනාවනුත් පින් ලැබෙනවා කිව්වනේ. දැන් මොකද්ද නිතරම පින උපදින භාවනාව? මෛත්‍රී භාවනාවෙන් බලවත් ලෙස පිනක් රැස් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපමාවලිනුත් දේශනා කළා. උදේට බත් හැලි 100යි දවල්ට බත් හැලි 100යි රෑට බත් හැලි 100යි දන් දෙන කෙනෙකුගේ මාහන්සිය කොහොමද කියලා. ඇයි ලොකු කල් දෙයක් හොයන්න ඕනේ? ලිප් බඳින්න ඕනේ, දර පලන්න ඕනේ, ඊළඟට හාල් ගරන්න ඕනේ, හොදන්න ඕනේ. 100කට සුළු වැඩක්ද? උදේටයි දවල්ටයි හවසටයි කිසිම විවේකයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ දේශනා කළා ගව දෙනකගේ කිරි දෝන වෙලාවක් වගේ පුංචි වෙලාවක මෛත්‍රී වඩනවා නම් අරට වඩා පිනක් යා රැස් කරනවා කිව්වා. දැන් මේ පින විග්‍රහ කරලා තියෙන හැටි ගත්තොත් තේම අපිට පේනවා සල්ලි වලින්ම විතර නෙමෙයි මේ පින රැස් කරන්නේ. දැන් පිරට සල්ලිම ඕනේ කියන කතාව මේ දේශනාවන් අපිට ගන්න බෑ. දැන් මේකේ තියෙනවා දානේන සීලේන සංගමේන දමේන. ඔව් දානෙන් සීලෙන් සංගමෙන් දමනෙන් පින රැස් වෙනවා කියලා. ඒසෝ නිදි සුනිහිතෝ. මේ විදිහට මේ නිධානී මනාකොට සම්පත් කරන්නේ වෙයි. එතකොට මේ සීලය කියන්නේ ඔව් සල්ලි විඳන් කරලා ගන්න එක නෙමෙයිනේ. එතකොට භාවනාව කියන්නේ සල්ලි වලට ගන්න එක නෙමෙයිනේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ සල්ලි වලට ගන්න එක නෙමෙයිනේ. ඉතින් මේ නිසා මේ වගේ පුළුවන් කරන්න. එතකොට ඒ රැස් කරන්නා වූ පින තමයි තමන්ගේ පසුපස්සේ ඔව් සෙවණැල්ලක් වගේ ගමන් කරන්නේ. දැන් බලන්න හිතලා දැන් මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයේ තියෙන්නේ පින මත. පසේ බුදු බව තියෙන්නේ පින මත. ශ්‍රාවක බෝධිය තියෙන්නේ පින මත. ඊළඟට සක්විති රාජ සම්පත්තිය තියෙන්නේ පින මත. ඊළඟට දිව්‍ය රාජ සම්පත්තිය තියෙන්නේ පින මත. එතකොට ප්‍රදේශ රාජ සම්පත්තිය තියෙන්නේ අර ශක්‍ර දෙවියන්ගේ ගැන විස්තරي තියෙනවානේ. අර මග කියන කුමාරයා ශක් දෙවිඳු වෙලා උපන්නේ පින්බලින්, තනී කර පින්බලින්. එතකොට දැන් මේ පින කියන එක හොඳට විග්‍රහ කරගත්තට පස්සේ, තෝරගත්තට පස්සේ බොහෝ දෙනෙකුට, කියන්නේ නුවණ තියෙන කෙනෙකුට, එයාට පුළුවන් තමන්ගේ ජීවිතයේ දවස පුරාම පින රැස් කරගන්න ආකාරයට වැඩ කරන්න පුළුවන්. එතකොට මේ ඒ විදිහට පින රැස් කිරීමේදී අපිට බාධා තියෙනවා. බාධා තමයි මේ පින ගැන ඇති අනවබෝධය. ඊළඟ එක තමයි අපි කල්පනාවෙන් නොසිටීම. ඇයි මේක කියන්නේ? පින ලබා ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඔව් මේක තියෙනවා. මේ පින ලබා ගන්න කෙනා මිත්ත සම්පද මාගම්ම යෝනිසෝච පයුංජතෝ. කල්යාණ මිත්‍ර සම්පත්තියට ඇවිල්ලා නුවණින් මෙනෙහි කරලා වීරිය කරන්න ඕනේ කියනවා. එතකොට මේ පින කියන එක ඉබේ වෙන එකක් නෙමෙයි. වීරිය කරන්න ඕන කියන නුවණින් මෙනෙහි කරලා. ඒ නුවණින් මෙනෙහි කරලා වීරිය කිරීමෙන් තමයි පින උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ පිනෙන් ප්‍රතිඵල ගන්නත් පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේකදී අපිට තේරුම් ගන්න පුළුවන් මේ කල්යාණ මිත්‍ර සම්පත් මුණ ගැහෙන්නත් පිනක් ඕනේ. නුවණින් මෙනෙහි කිරීමට පිනක් ඕනේ. වීරිය වඩන්නත් පිනක් ඕනේ. ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිතයේදී රැස් කරන පින ඒක හරි විදියකට අදිෂ්ඨානයෙන් යා රැස් කරනවා නම් ඒ කියන්නේ මේ පින හරියට වැඩෙනවා නම් ඉද්ධිපාද වැඩෙන්න ඕනේ. මොනවද ඉද්ධිපාද? ඡන්ද, චිත්ත, විරිය, විමංසා. ඒ කියන්නේ මෙයාට තියෙන්න ඕනේ කැමැත්තක්. ඒ කැමැත්ත වෙන දෙයකින් වෙනස් වෙන්නේ නැති. මෙයාට තියෙන්න ඕනේ අදිෂ්ඨානයක් වෙන දෙයකින් වෙනස් වෙන්නේ නැති. මෙයාට තියෙන්න ඕනේ වීරියක්. ඔව් ආත් නොහරින. එතකොට මෙයාට තියෙන්න ඕනේ නිරන්තරයෙන්ම පිහිටපු විමසිම් නෝනක්. එතකොට මේවා තමයි වැඩෙන්නේ මේ පිනත් එක්ක. ඒ කියන්නේ තනීකරම පින්බලයකින් තමයි මේවා වැඩෙන්නේ. ඡන්ද, චිත්ත, වීර්ය, විමංසා කියන මේ සතර ඍද්ධිපාද තනීකර පින්බලෙන් වැඩෙන එකක්. එතකොට මේ මේ ජීවිතේ හරියට මේ පින රැස්කර ගන්නවා නම් ඒ පින තමන්ගේ ජීවිතයට උදව් උපකාරී වෙනවා. දැන් අපි දන්නවා සමහර විට මේ ආණ්ඩුවාදපුරයේ ගියේ ওই දුප්පත් අම්මල ඔන්න චෛත්‍ය වන්දනාව යනවා. චෛත්‍ය වන්දනාව වැඩි ඉති පාන්දරින් මෙව කරගෙන බඩු මුට්ටු අරගෙන ඔන්න ඉතින් පයින් යන්නේ. දැන් වගේ යාන වාහන තිබ්බද? නෑ. දැන් ඒ කාලේ ස්වාමීන් වහන්සේලත් එහෙමයි. දැන් ඔන්න ධර්මදේශනා තියෙනවා සිතුල්පව්වේ ඔන්න ආණ්ඩුවාදපුරෙන් පිටත් වෙනවා. පයින් යන්නේ සතිය ගණන් යනවා. ඊට පස්සේ යම්මලත් එහෙමයි. මේ නිසුත් එහෙමයි. සති ගණන් ওই පයින් ගිහිලා තමයි දඹදිව වන්දනාවෙත් පයින් ගියේ. ඉස්සර පයින් ගියේ. මේ ඉඳලා ගිහිල්ලා මේ විසාකපට්ටන වලට එතන ඉඳලා පයින් තමයි ගිහිලා තියෙන දඹදිව වන්දනාවේ ඉස්සර. දැන් නේත් මේ ඔක්කොම පහසුකම් තියෙන්නේ. දැන් මේ පහසුකම් ඇතුව තමයි අපි දැන් යමක් කරන්නේ නේ. එතකොට දැන් අර පින කරන්න පිනට වඩා අපේ හිත යන්නේ මොකේද? පහසුකම් තියනවද කියලා අපි බලන්නේ පිනකට ඉස්සෙල්ලා. එතකොට මේ පින දැන් තියෙන தත්ත්වය මත පින හැමතිස්සෙම දෙවෙනි තැනට බහිනවා. අපි කල්පනා කරලා තමයි පින ඉස්මතු කරලා ගන්න ඕනේ. දැන් සමහර අවස්ථාවල පින නැති කර ගන්නවා. මම ගියා එතනට. කවුරු ගණන් ගත්තේ නේ? මම ආවා ඉතින්. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ඒ එතකොට පාඩුවනේ මොකේද? පිනට. එත පින රැස් කරන්න ඕන කෙනා ඒක කල්පනා කරන්නේ නෑ. ඉතින් මේ නිසා අපි හිතමු නිධාන හතරෙන්. මොනවද නිධාන හතර? ස්ථාවර නිධාන, ජංගම නිධාන, ආංග සම නිධාන, අනුගාමික නිධාන කියන නිධාන හතරෙන් අපි මෙච්චරේ මෙතෙක් වෙලා කතා කළේ මොන නිධානද? අනුගාමික නිධානය ගැන බුදුරජාණන් වහන්සේ අගේ කළේ මොන නිධානේද? අනුගාමික නිධානය ගැනයි. එතකොට මේ අනුගාමික නිධානය අපේ ජීවිතවල රැස් කරගන්න අපට වාසනාව ලැබේවා. සාදු. සා